මේ කය සම්පූර්ණම දුකක්. මේ කය මේ ඇට මස් ලේ නාර හැම එකක්ම දුකක්. මේක ජරාවට යනවා, වයසට යනවා, සතරමා නිමිති දකින්න. මම ඉපදුනා, දැන් ලෙඩ වුණා. නිමිති දෙකක්. ඉපදිච්ච දවසට අද වයසයි 3. එහෙනම් ඒකාන්ත වශයෙන් මැරෙනවා 4. සතරමා නිමිති දකින්න. වේදනානුපස්සනාවෙන් දකින්න. මම ලෙඩ වෙනවා, මට රිදෙනවා. මේ කය දුකයි, මේ මාංශ දුකයි, මේ ලේ දුකයි, මේ අස්ති දුකයි, මේ ඇට සැකිල්ල දුකයි. වේදනානුපස්සනාව දකින්න. මගේ කොන්ද රිදෙනවායි කියලා මට ද්වේෂයක් ඒක නිර්මාණය වෙන්නේ නැහැ. ඒකේ වේදනානුපස්සනාවක් නිර්මාණය වෙන්නේ. කකුල කැක්කුමක් ආවා. කකුල කැක්කුමක් ලෝභයේ වඩා ලැදෙන්නේ නැහැ. කකුල කැක්කුමන තැදෙන්නේ වේදනානුපස්සනාවක්. පුළුවන් නම් ඒක ධර්මානුකූලව දැකලා ධම්මානුපස්සනාවට අරව ගන්න පුළුවන්. තවත් දක්ෂ නම් එයාට ඒක චිත්තානුපස්සනාව කරගන්නත් පුළුවන්. ගොඩාක් අදක්ෂ නම් වේදනාව වේදනාව වශයෙන් දැකගෙන ඉන්නවා. කායනුපස්සනාව. අපේ කයේ මේ බඹයක් විතර උස තියෙන කයේ යම් කිසි වෙනසක් වෙනවා නම් ඒ වෙනසට සාපේක්ෂව පවතින ඒ වෙනසට සමාන ඒ පට්ටාණයයි වඩන්න ඕනේ. එහෙම නැතුව ඒකේ තුල ලෝභ දේශම හොයන්න යන්නේ. එහෙම හොයනොයි කියලා කියන්නේ එයා සිතුවිල්ලකින් නැති ලෝභ දේශම හොයක් නිර්මාණය කරනවා. දැන් පින්ඩපාත යනකොට මිනිස්සෙක් යනවා. මනුෂ්‍යය ගියා කියලා ගත්තාම ප්‍රශ්නයක් තියෙනවද නැහැ. මේ මනුෂ්‍යය තරහින් යන්නේ නැත්නම් මේ දේශයෙන් යන්නේ කාටද ගාන්න යන්නේ? අනේ පව් දේ පාන්දර මේ මනුෂ්‍යය නිකන් අකුසලයක් පුරෝණනේ. බලන්නකො මේ මිනිසත් බව කියලා ඒ මනුෂ්‍යර දොස් කියන. මේ දොස් නේ කියන්නේ. දැන් ඒ මනුෂ්‍යයා තරහින් වැරද්දක් කරනවා. ඒ මනුෂ්‍යර දොස් කියලා මේ පින්ඩපාත යන හාමුදුරුවෝ වැරද්දක් කරන දෙන්නම එකයිනේ. එයාත් වැරද්දක් කරනනම් වෙනසක් නැන්නේ. සිවුර විතරනේ මෙතන වෙනස. එහෙනම් අපි නැති එකක් හිතලා හදාගන්නෑ. කෙලස් උපදව ගන්නෑ. ඉපදිච්ච කෙලස් වලට විතරයි කමටාන් වඩන්නේ. රිදෙනවා. ඒක ලෝභයද නැහැ. ද්වේෂයද නැහැ. රාගයද නැහැ. රිදෙනවා. රිදෙන වේදනාව. වේදනාවක් වශයෙන් දකින්නවා ඒක. වේදනානුපස්සනාව. සිතින් ඒක වේදනාවක් වශයෙන් විතරක් අඳුනා ගන්නවා. මේ වේදනාව කයේ විතරක් නෙමෙයි මේ හැම තැනම තියෙනවා. හැම තැනම තියෙන මේ හැම තැනම වේදනාව තමයි. ඇයි? දකින්නකොට ස්පර්ශ වෙන්නේ නැද්ද? ස්පර්ශ උනත් වේදනාවක්. ඇයි ඒක මතක තියාගන්න එපා? ඒකෙන් සිතවිලි අට ගන්න ඕනේ. හැයෙන එක වේදනාවක් නෙමෙයිද? දැනෙන එක වේදනාවක් නෙමෙයිද? සිතෙන එක වේදනාවක්. හැම තැනම වේදනාවක් තියෙන්නේ. වේදනානුපස්සනාව මේ වඩන්නේ. හැම වේදනාවක් අට ගන්නකොටම ඒ වේදනාවෙන් නිදහස් වෙන්න මම උත්සාහ කරනවා. ඒ වේදනාවට හේතු වෙනවා. එතකොට මට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. දැන් එයා ධම්මානුපස්සනාව මේ වඩන්නේ. කොන්ද රිදෙනවා, අල්ලාගෙන වාඩි වෙලා නේ මේක රිදෙනවා. එහෙනම් මේ වේදනාව කෙනකොට අපිට මේකට හේතු වෙනවා. ඉරියව්ව වෙනස් වුණාද? වතුර අඩුවෙන් බිව්වද? එහෙම නැත්තම් මොනරි වැදුනද? එහෙම නැත්තම් කොයරි ගැස්සිලා නාරයක් මොනරි හැදුනද? මෙව කල්පනා. දැන් බලන්න කොන්ද අමාරුව තියෙන කලින් මං කල්පනා කළද නෑ. ආපු ගමන් අතන ලිස්සුනාද? කකුල ටිකක් වැඩිපුර ගැස්සුනාද? ඒකෙන් ආපු එකක්ද? නෑනේ. එදා වාඩි වෙලා හිටියා පැය ගානක්. ඒකේ ප්‍රශ්නයක්ද මේක? වතුර බිව්වේ නෑ. ඒකේ ප්‍රශ්නයක්ද? නිදා ගන්නකොට ඉරියව් වෙනස් වෙලා. ඒකේ ප්‍රශ්නයක්ද? දැන් වේදනාව ආපු ගමන්ම වේදනාවට හේතුව වෙනවා. ඒ හේතුව හිව්වට පස්සේ ඒ හේතුව නැවත නිර්මාණය නොවන විදියට ඒකට පිළියම් යොදනවා. මේ කියන්නේ චතුරාර්ය සත්‍ය. දුක දුක ඇතිවීමට හේතුව දුක නිරෝධ වීම හා දුක නිරෝධ කිරීමේ මාර්ගය මේ චතුරාර්ය සත්‍ය වඩන්නේ. කකුල රිදෙනකොට බෙල්ල රිදෙනකොට මේක මෙනේ වෙනවා නම් එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නව ධම්මානුපස්සනාව වඩන භාවනා යෝගියෙක්. මේ විදිහට දක්ෂ වෙන්න ඕනේ. ඒකට අදාළ පဋාණය වඩන්න. සතර සතිපට්ඨානෙන් මට හදාළ පဋාණය මොකද්ද? මගේ ප්‍රඥාවට ගෝචර වෙන පဋාණය මොකද්ද? ඒක වඩන්න එපාය. කකුල රිදෙනවා. රිදෙන බව දැනගන්නේ සිත. ඒක දරාගන්නේ සිත. ඒකට හේතුව හොයන්නේ සිත. ඒ හේතුව වළක්වගන්නේ සිත. ඒක නිදාස් වෙන්නේ සිත. නිදාසෙච්ච සිත පිරිනිවන් පහන්නේ ඒ සිත. මේක සිතේ ක්‍රියාවලියක් නේ. හැම පියවරක් තුළම සිතමනේ වෙනස් වෙලා තියෙන්නේ. වේදනාව වශයෙන් සිත තිබුණා. ඒ වේදනාව අඳුනගත්තා. ඒ අඳුනගත්ත සිත වශයෙන් ඒක වෙනස් වුණා. ඒ වෙනස් වෙච්ච සිත ඒකට හේතු ගවේෂණය කළා. ගවේෂණ සිතක් වශයෙන් වෙනස් වුණා. ඒ ගවේෂණය කළ හේතු හොයාගත්ත හේතු හොයාගත්ත සිත බවට වෙනස් වුණා. ඒ හේතුව නිරෝධ කළා. නිරෝධ කළපු සිත බවට පත් වුණා. පිරිණිවන් පෑවා. පිරිණිවන් පාපු සිත බවට පත් වුණා. මේ සිතේ ක්‍රියාවලියක් චිත්තානුපස්සනාව. කකුලේ වේදනාව ඒක දිහා මෙනේ කරගෙන රහත් වෙනවා. විනාඩි 15ක් යනකොට නිරෝධ සමාපත්තියටපත් වෙලා චතුරාර්ය සත්‍යයෙන් පටන් අරන් නිරෝධ සමාපත්තියෙන් අවසන් වෙලා තාපසයා වුම ශ්‍රේෂ්ඨ වෙන්න එපාය. තාපසයා කියන්නේ මොන මේ විදිහට වඩන කෙනෙක්. රිදෙනවයි කියලා කෑ ගන්න නෑ. බුදු අම්මේ කියලා කෑ ගන්න නෑ. භාග්‍යතුන් වහන්සේ මෙනේ වෙන්න ඕනේ. ඒ වේදනාව වෙනකොට අම්මා තාත්තා මෙනේ වෙනවා නෑ. යා මානෙක් නෙමෙයි. ලිස්සල වැටමුට නමෝ තස්ස භගවතෝ කියලා කියවෙන්න ඕනේ. රිදෙනකොට අනේ භාග්‍යතුන් වහන්සේ කැක්කුමයි කියලා කියනවා. වේදනාවක් අට ගන්නකොට දුකක් අට ගන්නකොට බුදුහාඳුර සී වෙනවා. අචින් එකක් යනකොට අවසරයි භාග්‍යතුන් වහන්සේ කියලා කියනවා. මිනිස්සු කල්පනා මොකද්ද? අයි අචින් යනකොට බුදුහාඳුරෙන් අවසර ගන්නෙ. බුදුහම්මේ කියලා කියනවා. එතකොට අම්මගෙන් අවසර ගන්න. එතකොට යා මාන වෙලා නැහනේ. මානෙක් තේම වෙන්න බෑනේ. අම්මා තාත්තා කියවෙන්න බෑනේ. එයා ඒ ගී ලෝකෙන් නිදහස් වෙච්ච කෙනෙක් නේ. එයා ඒ පරිසරෙන් නිදහස් වෙච්ච කෙනෙක් නේ. එහෙනම් එයාට දුකක් එනකොට, කරදරයක් එනකොට, වේදනාවක් එනකොට, අසනීපයක් එනකොට එයාට පේන්න ඕනේ යගේ සාස්ත්‍රු වහන්සේ. සමාධි ආසනේ වැඩ ඉන්න බුදුහාඳුරෝ එයාට පේන්න ඕනේ. ඒ බුදුහාඳුරෝ එයාට සී වෙන්න ඕනේ. වැටුණ ගම අනේ බුදුහාඳුරනේ සෑන්ඩ අමාරුයි මට වැටුණනේ. එතකොට ළඟ ඉන්න කට්ටිය දන්නා මෙයා පැවිද්දෙක් කියලා. මෙයා මානෙක්. මෙයා බුදුන් සරණ යනකයි. ඇයි වැටෙනකොට බුදුහාඳුරනේ කියලා වැටුනේ? ඇයි එයාට සී වෙන්නේ යගේ සාස්ත්‍රු වහන්සේ. ජානගත වෙලා හැම සෛලයකම තථාගතයන් වහන්සේ වැඩ සිටිනවා. හැම චෛතසිකය තුළම භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිනවා. එයා තාපසේ. එයා තාපසේ. වැටෙනකොට කිරියම්ම මතක් වෙනවා නා, මුණුබුරා මතක් වෙනවා නා. එයා තාම පැවිදි වෙලා නැහැ. එයා ඇඳුමක් බාගෙන ඉන්නේ. තාම මානකම ලැබිලා නැහැ එයාට. තපස් ජීවිතවල මේ වගේ දුර්වලකම් අඩුපාඩු හදන්න ඕනේ. අපේ ආස්වාස ප්‍රාස්වාස භාග්‍යතුන් වහන්සේ, අපේ ජීවිතයේ භාග්‍යතුන් වහන්සේ, මගේ ප්‍රාණයේ භාග්‍යතුන් වහන්සේ, මගේ කමඨාන භාග්‍යතුන් වහන්සේ, මා පිළිපදින ධර්මයේ භාග්‍යතුන් වහන්සේ, මගේ නිරෝධ සමාපත්තියේ භාග්‍යතුන් වහන්සේ, සියල්ලෙන් සියල්ල තථාගතයන් වහන්සේ, උන්වහන්සේ අර මට මේ ලෝකේ වෙන සරණක් නැත. මාගේ එකම සරණ තථාගත ගෞතමයන් වහන්සේ. දුකේදී සැපේදී මගේ පීඨ තථාගතයන් වහන්සේ. අසරණ භාවයේදී උදකලාවේදී මාගේ සරණ, මගේ උදකලාවට මගේ එකම රැකවරණය තථාගතයන් වහන්සේ. කරුවල ඉන්නකොට හිතන මා සමග භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිනවා. මට මේ කරුවල බය නැහැ. උදකලාවේ නම් හැම ගෝලියෙක්ම දාලා ගිල පුදුම වැඩ ගෝලිය ඔක්කොම අතුරුදාන් වෙලා පාන්දර දෙකට පැනලා ගෝලියෝ ටික. භාග්‍යතුන් වහන්සේ මා සමග සිටිනවා. භාග්‍යතුන් වහන්සේ සමග මම වාසය කරනවා කියලා හිත සනස ගන්නවා. ඇයි? භාග්‍යතුන් වහන්සේ විතරයි මගේ පීඨ. උදකලාවට මගේ තනියට භාග්‍යතුන් වහන්සේ විතරමයි මගේ සරණ. අසරණ වෙනකොට භාග්‍යතුන් වහන්සේ විතරමයි මට තියෙන එකම පිලිසරණ. ලෙඩ වෙනකොට, රෝගාතුර වෙනකොට, ඔත්පල වෙනකොට මට තියෙන එකම බේසජ්ජයත් භාග්‍යතුන් වහන්සේ. බේසජ්ජය තථාගතයන් වහන්සේගේ අවවාද අනුශාසන මම බේත් වශයෙන් ගන්නවා සිටිවිලි වලින්. භාග්‍යතුන් වහන්සේ මේ වගේ අසනීපවලදී ඒ හැම දෙයක්ම විඳ දරාගත්තා. උන්වහන්සේගේ ශ්‍රාවකයකගේ බුද්ධානුභාවය මට දරා ගන්න ලැබෙයි. බලන්න බේත් ගන්න ඇති. එයාගේ ආත්ම ශක්තිය වැඩි වෙනවා, ප්‍රාණ ශක්තිය වැඩි වෙනවා, ධෛර්යය වැඩි වෙනවා. ඒ නිසා ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා, ලෙඩේ සනීප වෙනවා. අසනීප වෙච්ච ගම අසවල් දොස්තර හොඳයි, අසවල් දොස්තර හොඳයි කියලා ඩොක්ටර්ස්ලාගේ නම් මතක් වෙනවා. බුදුහාඳුරෝ මතක් වෙන්නේ නැහැ පැවිද්දට. ඒ පැවිද්දගේ පැවිදිකම නැහනේ. කරපටිය බැඳට බැඳිලා නැහනේ. එයාට මතක් වෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ ඒ බුද්ධානුභාවය. තථාගතයන් වහන්සේගේ පාරමිතාව මාව ආරස්සා කරයි. අද බේරුණා කවදරිම මැරෙනවා. එහෙනම් මගේ සීලය, මගේ පතිවත, මගේ බ්‍රහ්මචර්යාව, මගේ දූතාංගය, මා රකින්න මානකම, මාගේ ප්‍රාතිමෝක්ෂ සීලය, මගේ උපසම්පදාව මාව ආරස්සා කළයි. ධම්මෝ රක්කති ධම්මචාරි. ඕක මතක් වෙන්න එපා. ඒක මතක් වෙන්නේ නැහැ. අසුවල් වෙද මාත්‍ය හොඳයි. අසුවල් වෙද මාත්‍ය ආවල් ඩොක්ටර් කිව්වොත් බේත්. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයාට මේවා මතක් වෙන්න බෑනේ. බේත් ගන්න එපා කියන එක නෙමෙයි. දොස්තර මාත් හම්බෙන්න එපා කියන එක නෙමෙයි. ඒවා කෙරෙන්න ඕන. හැබැයි ඉස්සෙල්ලාම එහාට යගේ සීලය මතක් වෙන්න එපාය. පිරිනිවන කොට අපවත් වෙනකොට එයාට පීඩ වෙන්නේ දොස්තර මාත්ගේ පැනරොල් පෙත්ත නෙමෙයි, යාගේ සීලය. ඊළඟ භවයේ තීරණය කරන්න යාගේ සීලය. නැවත ඉපදීම අනුමත වෙන්නේ යාගේ සීලය. චුතසිත අනුමත වෙන්නේ, නිර්මාණය වෙන්නේ සීලය. ඒක මතක් වෙන්න එපාය. ප්‍රශ්නය කරදර කරනකොට එයාගේ සංවරය, එයාගේ සීලය, එයාගේ ප්‍රාතිමෝක්ෂය මතක් වෙන්න ඕනේ. එයාගේ උපසම්පදාව එයාට මතක් වෙන්න ඕනේ. එයාගේ මානකම එයාට මතක් වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ සී වෙන්න ඕනේ. ශ්‍රේෂ්ඨය එයා. මාර්ගඵල නැති වුණත් පෙරලි පෙරලි වන්දත් පෞසිද්ධ වෙන්නේ ඇයි? එච්චර ශ්‍රේෂ්ඨයි. ඒ තාපසයා ශ්‍රේෂ්ඨයි. මාර්ගඵල නැහැ, ප්‍රශ්නයක් නැහැ. උදේ ඉඳලා රා වෙනකම් පෙරලි පෙරලි වඳින්න ඕනේ. එච්චර සිල්වන්තයි. ඇයි? එයා භාග්‍යතුන් වහන්සේ සී කරන කෙනෙක්. එයාගේ සීලය පිළිබඳ විශ්වාසය තියෙන කෙනෙක්. උපසම්පදාව නිතර මෙනෙහි කරන කෙනෙක්. හැම කරදරයකම, හැම දුකකම, හැම වේදනාවකම එයා භාග්‍යතුන් වහන්සේව සී කරන්නේ. තථාගතයන් වහන්සේගේ බුද්ධානුභාවය මේකට විසඳුමක් දෙත්වා. භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවය මා සමග සිටමින් මාව ධෛර්යමත් කරත්වා. මේ බුද්ධ ශාසනය පුරාවටම සර්වඥතා ධාතුන් වහන්සේලා පවතිනවා. ඒ ධාතුන් වහන්සේලාගේ බුද්ධානුභාවයෙන් මට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා පතනවා මිසක් අම්මේ තාත්තේ කිරියම්මේ කියලා කෑ ගන්න නෑ. ගෙවල් වලට ගින් පීට පතන්නේ නෑ. ඕම හින්නවා නම් තමයි ආ ශ්‍රේෂ්ඨ ශ්‍රාවකෙක්. එයා ගෞතම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක්. එයාට මේ ශාසනයේ අයිතිය තියෙනවා. සතර දිබ්බාගේ දාණය දෑතින් අරගෙන වළඳන්න උන්වහන්සේට අයිතිය තියෙනවා. ඇයි? උන්වහන්සේකට සුදුසුයි. ආවුනේය, පාවුනේය, දක්කිනේය, අංජලි කරණේය කියන්නේ එහෙම භික්ෂුවකට. අතින් යනකොට බුදුහම්මේ කෙනා කකුල වැදුනම කිරියම්මේ කියනවා. එයාට ඉඳුල් තියා දානශාලාව ඇතුළටවත් යව ගන්න බෑ. එයා මානෙත් නෙමෙයි, ඔරමානෙන්. ඇයි? එයාගේ තුල මානකමක් නෑ, බුදුහාඳුරෝ නෑ එයා තුල. එයාගේ ධර්මයේ තුල බුදුහාඳුරෝ නෑ, තථාගතයන් වහන්සේ ජීවමාන නෑ එයා තුල. අපේ වචනවල, සිතුවිලිවල, ඇසිරිමුල තථාගතයන් වහන්සේ ජීවමාන වෙන්න ඕනේ. අපේ සිතුවිලිවල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින්න ඕනේ. අපේ අදහස්වල, අපේ පාරමීවල, අපේ කමඨාන්වල භාග්‍යතුන් වහන්සේ අප සමග වැඩ සිටින්න ඕනේ, වාසය කරන්න ඕනේ. එයා තමයි තාපසයා. එයාටයි භික්ෂුව කියලා කියන්නේ. දරුව නලවන, දෙමව්පියෝ නලවන, ඥාති නලවන, ගෙවල් වල ප්‍රශ්න වලට ගිහිල්ලා ඒවට විසඳුම් දෙන එයා මහණෙක් නෙමෙයි. එයා ගියෙක්. තමන්ගේ නිවන ගැන නිතරම කල්පනා කරන, කෙලෙස් නිරෝධ කරන්න පෑ 24ම කමටාන් වඩන, නිරෝධ සමාපත්තිය වෙනුවෙන්ම උදේ දවල් රා කියලා මාන්සි වේගෙන බුදුන් සරණ යාගෙන පිරිනිවන් පාන්න වැඩ කරනවා නම් එයා තමයි තාපසයා. එයා තමයි පැවිද්දා. එයා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙන්. මේ විදිහට ජීවත් වෙන්න ඕනේ, මේ විදිහට සිතන්න ඕනේ. අපිට මොනම ප්‍රශ්න කරදර ආවත්, මොනතරම් සතුට ප්‍රීතිය අටගත්තත්, ඒ හැම එකක්ම අපි බෙදා ගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ සමග. ස්වාමිනි, භාග්‍යතුන් වහන්සේ අද මම ගොඩාක් සතුටින් ඉන්නවා. අද උදේ මංගල ධර්ම කරණම් මට වැටුණා. ඔබ වහන්සේගේ ශාසනය හිටපු නිසා, ඒ පැවිද්ද තුල හිටපු නිසා මට වැටුණේ. ස්වාමිනි, භාග්‍යතුන් වහන්සේ මේ පින් මේ ශාසනයට අනුමෝදන් වේවා. ඔබ වහන්සේගේ මා කරුණාව නිසා, ඔබ වහන්සේගෙන් මට ලැබිච්ච පැවිදිකම නිසා මේ සන්තෝෂය ලැබුණේ. මේකත් ඔබ වහන්සේට අයිති, මේ ශාසනයට අයිති. ඔහොම හිතන් දෙපාය. මට අවබෝධ වුණා, දැන් නම් මට ගෝලෙ 100ක් හදන්න පුළුවන්. මේ ධර්ම කාරණාව නම් ශ්‍රේෂ්ඨයි. සීඩි ගැව්වොත් නම් 50,000ක් විතර අම්බ කරන්න නෑ. සීඩි ගන්න නෑ, පෙන් ඩ්‍රයිව් ගන්නවා නෑ. මේක අපි බැනර් ගාමුකෝ. මේ මොන මානකමද මේ කරන්නේ? අපට ඇති වෙන සිතිවිලි පව අපට අයිති නෑ. අපට ලැබෙන මාර්ගඵල අපට අයිති නෑ. ඇයි? පැවිද්ද දීලා තිනේ භාග්‍යතුන් වහන්සේ. ඒ ඵල අයිති උන්වහන්සේට. ස්වාමිනී, භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙ හැමදේම නිවැරදිව පේනවා. ඒ පෙනුනේ ඔබ වහන්සේගේ ශාසනයේ මානකම ලැබිච්ච නිසා. මේ අවබෝධය මේ ශාසනයට පූජා වේවා. ශ්‍රේෂ්ඨ උත්තමෙන්. එයා සෝතාපන්න වුණාට කමක් නෑ. රාතේ කියලා වැන්දට පවු නෑ. ඇයි? ඒ රාතේගේ සුදුසුකම් තියෙනවා. මහරහතන් වහන්සේ සමග සමව වාඩි වෙන්න සුදුසුකම් තියෙනවා. මම සම්මාදිටින්නේ ඉතින් මට ඉතින් බන ඕනේ නැහැ. මං ඉතින් වැඩ කරගන්නේ මොන සම්මාදිටියක්ද? ඒකට කියන්නේ මිත්‍යාදිටිය උපරිම ගිහිලා ඔළුව අවුල් වෙලා. උපාසක උපාසිකා කියන ඒ උපාසකම ලැබුණේ බුද්ධ ශාසනය තියෙන නිසා නේද? එහෙනම් උපාසකකම එයාට අයිති නෑ, ශාසනයට අයිති. දසසිල් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තිබුණ නිසා දසසිල් ලැබුණේ. මගේ දසසිල් මට අයිති නෑ, ඒක බුදුහාමුදුරන්ට අයිති, ශාසනයට අයිති. මම සෝවන් වුණා, මම සකෘදාගාමී, මම සෝවන් වුණේ නෑ, මම සකෘදාගාමී වුණේ නෑ. එහෙම වුණා නම් ඒ පුද්ගලෙක් ඉන්නවා. එතකොට කොහොමද ඵලයක් ආවේ? සම්බුද්ධ ශාසනයෙන් ලැබිච්ච පැවිදිකම, භාග්‍යතුන් වහන්සේගෙන් ලැබිච්ච කමඨාන, උන්වහන්සේ දේශනා කරපු ධර්මය, ඒකින් ඇතිවෙච්ච අවබෝධය, ඒ වයිති ඒ කට්ටයට. ඒ කමඨානට අයිති, ඒ ශාසනයට අයිති, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අයිති එකක්වත් මට අයිති නෑ. කො 84 දාගින් තොරව සෝතාපන්න වෙච්ච කෙනෙක් ඉන්නවද? නෑ. භාග්‍යතුන් වහන්සේගේ කමඨාංගුලින් තොරව වෙනමකකින් රාහත් වෙච්ච කෙනෙක් ඉන්නවද? නෑ. එනං බුදුහාමුදුරන්ගේ කමඨාන් වලින් නම් මාර්ගඵල හම්බෙන්නේ ඒ කමඨාන් අයිති උන්වහන්සේට. 84 දාකින් නම් යම්කිසි කෙනෙක් සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරියත් වෙන්නේ ඒ හැම ඵලයක්ම අයිති ඇයි 84 දාට? පැවිදිකම ලැබිච්ච නිසා නම් මේ ධානය වැඩුනේ, පැවිදිකමෙන් නම් මේ අවබෝධය ලැබුනේ. ඒ හැම දෙයක්ම මේ පැවිදිකමට සාසනයටයි අයිති. මේ ටික තේරුම් ගත්තේ නැත්නම් එයා තාපසයෙක් නෙමෙයි, එයා උම්මත්තකේ. එයා කොතනද ඉන්නේ කියලා එයා දන්නේ නැහැ. එයා මානසික ලෙඩෙක්. මනසින් නිරෝගිමත් වෙන්න ඕනේ. පෑදිලිව නිරවුල් වෙන්න ඕනේ. මේ ඵලය තථාගතයන් වහන්සේගේ ධර්මයටයි අයිති. මගේ අවබෝධය මගේ මානකමටයි අයිති. ඒ මානකම ශාසනයටයි අයිති. මට අයිති නැ කොච්චර නියතමානිද ඒ ශ්‍රාවකයා. ඒ ශ්‍රාවකයාදියා දැක්කාම අපිට කොන්න උනතරම් ආශිර්වාදයක්ද කුසලයක්ද? ඇයි යාගේ මානසිකත් එච්චර පොඩි ළමෙක් වාගේ, අලුත පිපිච්ච මලක් වාගේ, හරි නිර්මලයි ප්‍රභාස්වරයි. අද අපේ සිතුවිලි හරි ගඳයි. මම සෝතාපන්න වුණේ 1990 ආවල් මාර කතන්දරයක් නේ මේ කියන්නේ. එතකොට සෝතාපන්න වෙච්ච එක කියන සෝතාපන්න වෙන්න මානකම ලැබුණනේ, ඒක කියන්නේ පුදුම වැඩේ මේක. සෝතාපන්න වුණාට පස්සේද මානකම ලැබුණේ? ඉසෙල්ල කියන්නේ පය මට මානකම ලැබුණා ශාසනයට පින්. භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව, බුද්ධානුභාවයේ අනුකම්පාව මට මේ පැවිදි ජීවිතේ ඒ ලොකු ස්වාමීන් වහන්සේ මට දුන්නා භාග්‍යතුන් වහන්සේගේ මානකම. ඒකට පින්. මට කමඨාන් දුන්නා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා, ඒකට පින්. 84 දක් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය පැවතුණා. ඒ පැවතිච්ච ධර්මෙ මං කියෙව්වා, ඒවා අධ්‍යයනය කළා, ඒවා පුරුදු කළා. ඒ හැම ධර්මකාරණයකටම පින්. ඒ නිසා මට යම්කිසි අවබෝධයක් තියෙනවා කියලා මිනිස්සු කියනවා. ඒ අවබෝධයත් අර 84 දන් ආපු එක, ඒක ශාසනයට දෙනවා, ඒකටත් පින් කියලා කියනවා. කොච්චර ශ්‍රේෂ්ඨද ශ්‍රාවකයා, මෙන්න මෙතන ඉndeපා, මේ අවබෝධය තියෙන්නෙපාය. මගේ සෝතාපන්න ඵලය, මගේ අවබෝධය, මගේ කමඨාන, මගේ ධ්‍යාන මොකද්ද? මගේ. ඒ ශ්‍රාවකයා තාම නිවැරදි දැක්ම තුල නැහැ. එයා නිවැරදි දැක්ම තුලට තාම පැමිණිලා නැහැ. ඒ තාපසයාට සම්පූර්ණ ජීවිතේම වැරදිලා. උපාසකයාටත් වැරදිලා. සෝතාපන්න ඵලයක ඉන්නවයි කියලා එයා එකක් හිතාගෙන ඉන්නවා. සෝතාපන්න ඵලය එයා නැහැ. එයා නැහැ. සාසනේ සෝතාපන්න ඵලයට ඉමිකම් කියනවා. බලන්න මොනතරම් වරදක් වේ කරන්නේ කියලා. සාසනේ සෝතාපන්න ඵලයට මගේ කියලා ඒ අයිතිවාසිකම් කියනවා. කොච්චර දුර්වලද? ඒ වයිති බුදුහාමුදුරන්ට, සාසනෙට. එහෙම නියතමානී වුණොත් විතරලු යට ඊළඟ ඵලය ලැබෙන්නේ. ගත්තොත් ඒක විතරයි. ඒක විතරමයි. නොගත්තොත් සේරම යාගේ. ඒක මිනිසුන්ට අවබෝධ වෙලා නැහැ. මගේ මේ දේ කිව්වම මුළු ලෝකෙම සම්පත් වලට සාපේක්ෂව මෙච්චරයි මගේ, සීමා සහිතයි. එකක්වත් මගේ නෙමෙයි. එහෙනම් ඔක්කොම මගේ. බලන්න කොච්චර අසීමිතව යට ඒ අයිතිය ලැබුණාද කියලා. සියල්ල අත්තරපු කෙනාට සියල්ලෙම අයිතිය ලැබෙනවා. යමක් අත්පත් කරගත්ත කෙනාට සියල්ලම අයිමි වෙලා ඒකේ විතරක් අයිතිය ලැබෙනවා. මේ සරල සමීකරණේ තේරුන්නේ නැහැ නේ කාටවත්. ඒක තේරුණා නම් මිනිස් ඉපදෙන්නේ නැහැ නේ. අපට කලින් පිරිනුවම් පානවනේ. ඒ පිරිනුවම් පානපු කට්ටියට අපි සාදු කියනවනේ. අද ඒ කට්ටිය පිරිනුවම් පාවන්න අපිට එළිය වැටෙනකම් බණ කියන්න වෙලා නෑ. ඒ කියන්නේ මේ සමීකරණේ තේරිලා නෑ. සියල්ල අත්හැරියාමලු සියල්ලෙම අයිතිය ලැබෙන්නේ. යමක් අල්ලගත්තාම සියල්ල අයිමි වෙලා මේක විතර අයිතිය ලැබෙනවා. මේක විතරක් අයිති වෙනවා ආයට. මිනිස්සු තාම මේ අත්හැරීමේ සමීකරණය තේරුම් ගත්තේ නැහැ. මේ දුර්වලකම් එකක්වත් අදා ගත්තේ නැහැ. පැහැදිලිද? මේ වදා ගන්න. මේ භවයේ අපි හැමෝම පිරිනව පානවා. අපි හැමෝටම සෑයට තමයි මේ ගස් ඇවිදින්නේ. මේ ගස් වැවිලා ඒවා දිරලා දර එකතු වෙන්නේ. නිකන් නෙමෙයි පොළොවට යන නෙමෙයි අපේ සෑයට ඒ දර එකතු වෙන්නේ. විශ්වය අපට දර ඔක්කොම සූදානම් කරනවා. සංසාරේ ගියා ඇති, ඉපදුනා ඇති. ඔබ වහන්සේලා ඉක්මනට මේක වඩලා පිරිනුවම් පාන්න. අපි පුළුවන් තරම් ඉක්මනට මේ ගස් ඇවිල්ලා අපි දිරලා වැටිලා අපි දර ටික සූදානම් කරනවා ඔබ වහන්සේලාගේ ආදානයට. බලන්න විශ්වය අපිට අවශ්‍ය හැමදේම සූදානම් කරලා. දානේ සූදානම් කරනවා කමටන් වඩනකම්. වැස්සෙන් වතුර සූදානම් කරනවා අපිට පැම්පාස් වෙන්න අපට වළඳන්න. පිරිනිවන් පෑවම ආදානෙට දරක් සූදානම් කරනවා. විශ්වය හැමදේම අපට සූදානම් කරලා අපේ ප්‍රමාදය. අපේ ප්‍රමාදය. ඉක්මනට වඩලා ඉක්මනට නිරෝධ කරලා මේ භවයේ පිරිනිවන් පාන්න වැඩ කටයුතු කරන්න. මේ කමටහන් පුරුදු කරන්න. තාපසයාගේ මානසිකත්වය නිතර පුරුදු කරන්න. තාපසෙක් වාගේ ජීවත් වෙන්න. තාපසෙක් වාගේ හිතන්න. තපස් සිතින් ජීවත් වෙන්න. ගී සිත වලින් ජීවත් වෙන්න එපා. තපස් සිතින් ජීවත් වෙන්න. නිතර බුදුහාමුදුරුව සිහි කරන්න. හැම දුකේදි සැපේදි තථාගතයන් වහන්සේත් එක්ක එක බෙදා ගන්න. බුද්ධානුභාවයත් එක්ක එක ගනුදෙනු කරන්න. භාග්‍යතුන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න. භාග්‍යතුන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න. නිතර නිතර භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා කරන්න. භාග්‍යතුන් වහන්සේත් එක්ක ඒ කටයුතු කරන්න ඕනේ, ඇසිරෙන්න ඕනේ. එයා තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා. දායකයොත් එක්ක කටයුතු කරනවා නම්, දායකයොත් එක්ක ඒ හැම ගනුදෙනුවක්ම කරනවා නම්, දුකේදී සැපේදී දායකයන්ට කතා කරන එයා කවුද? දායක පැවිද්දා. අලුත් පැවිද්දෙක් එයා. දායක පැවිද්දා. දායකයන්ගෙන් තමයි පැවිදි වෙලා තින්නේ. බුදුහාමුදුරන්ගෙන් පැවිදි වෙලා නැහැ. බුදුහාමුදුරන්ගෙන් පැවිදි වෙච්ච කෙනා දායකව මෙනේ කරන්නේ නැහැ. දුක සැප දායකයොත් එක්ක බෙදාගන්නේ එයා, බුදුහාමුදුරුවොත් එක්ක බෙදාගන්නේ, සාසනෙත් එක්ක බෙදාගන්නේ, එයාගේ මානකමත් එක්ක එයා බෙදාගන්නේ. දැන් පේනවද වෙනස? වඩන්න, පුරුදු කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.